තමන්ට තේරෙනවා නම් තමන් ළඟ මේ දොරටුව තියෙනවායි කියලා පළමුවේ දොරටුව වහගන්න වෙනවා. දෙවෙනුව දිවි ලෝකයට යන දොරටුව වහගන්න වෙනවා අපේ ඉගැන්වීමට අනුගත කරනවා. ඈ කොහෙවත් යන්න නැති වෙන්නේ. ඉතින් මට මේවා කියන්න ගියාම හරි ලස්සන දේවල් මතක් වෙනවා. ඒවා හරියට අදාළේ සමාජයේ. මේ එක අම්ම කෙනෙක් අසනීප වුණා. දැන් ලෙඩ ඇඳි අවසන් ගමන යන සූදානම් වෙලායි. නමුත් එතුමිය තරමක් යමක් දන්න කෙනෙක්. ඉතින් නාවල හිමි නමක්. එවිදින් දැන් අපිත් ඒ වගේ අවස්ථාවක විරිද්දේශනා කරන්න යනවානේ. එතුමියගෙන් අහනවලු මේ හිමි නම මම ඔබතුමියට උදව් කරන්නද? එතකොට එතුමිය උත්තර දෙනවලු ඔබ වහන්සේ කොහොමද මට උදව් කරන්නේ? මම කිව්වේ මෙහෙමයි. ඔබ වහන්සේ කොහොමද මට උදව් කරන්නේ? මං එහෙන් එනකොට මේ ඔබ වහන්සේ උදව් කළෙත් නැහැ, යනකොට උදව් කරන්නෙත් නැහැ. මෙහෙන් ආව මෙහෙන් යනවා. එහෙමයි යා කියන්නේ. හා නාසෝදරමා. ඔබතුමී හිතනවා නම් එහෙන් ආව හරි මෙහෙන් යනවා හරි කියලා ඒක වැරදි. මම ඔබතුමීට කියා දෙන්නම් යාමක් එමක් නැති මඟ කියලායි උත්තරේ තියෙන්නේ. ඔය අපේ බණ අහන්න ඕනේ එහෙන් ඇවිදින් මෙහෙන් යන්න නෙමෙයි. මේ යාමක් එමක් නැති මඟ හොයාගන්නේ කොහොමද කියලා හොයාගන්න. ඔය එහෙන් ඇවිදින් මෙහාට යන මඟට කියන්නේ කර්ම නියාමයේ නැත්තම් දසවස්තු සම්මාදිච්චය තුළ පුතුක් ජන භාවයත්ව තමයි ඔය එමක් සහ යාමක් තියෙන්නේ. ආර්ය සම්මාදිච්චයට එනකොට යාමක් එමක් නැති මඟ තමයි අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකනේ මේ අර යටින් තියෙන සම්බන්ධීකරණය කඩන්නයි මේ බුදුදහම ඕනේ වෙන්නේ කියලා සම්බන්ධීකරණයට වහල් වෙන්න නෙමෙයි. එතකොට මේ තරණවල පෙන්වන්නේ අපි මේ කතා කරපු මේ ඒකාන්ත සුඛ. ඒකාන්ත සුඛයටපත් වෙනවා කොයි වගේද කියලා කියනවනම් ඒ සුඛ විදිහට සේතාපි දේවා සුභකින්නක. සුභකින්න දෙවියන් වගේ කියලා කියනවා. හැබැයි මම තව කියුවේ නෑ මේ අභ්‍යාපජ්ජ. අභ්‍යාපජ්ජ නේද කට කියන්නේ? අභ්‍යාපජ්ජ. ඔව්. මේ යහපත් ක්‍රියා මොනවාද කියන්නේ? අනේ එතෙන්දි පෙන්නනවා මේ යහපත් ක්‍රියා කියලා විශේෂ දෙයක් පෙන්වන්නේ පස්පවින් වෙන්වීම, දසාකුසලයෙන් වෙන්වීම, ආනන්ත අර ඉස්සරලා කියපු ආනන්තරය අකුසලයන්ගෙන් වෙන්වීම විතරයි පෙන්වන්නේ. ඒ වෙන්වීමම යහපතයි. දැන් අකුසලයෙන් වෙන්වීම කුසලයේ කියලා නෙමෙයි දවදාරන්නේ. ඔබට පොත පෙරළුව දස පුණ්‍යක් ක්‍රියා වෙනම සොයාගත හැකියි. දස අකුසල් වෙනම සොයාගත හැකියි. දස කුසල් කියලා වෙනම 10ක් ඔබට හොයාගන්න පුළුවන් පොතේ. ඉහත කී දස කුසලයෙන් වෙන්නේමට දස කුසලයයි කියන ලැබේ ඇරුණාම වෙනම 10ක් නැහනේ. එතකොට මේ වැරදි දේවල් වලින් වෙන්වීම තුළ සිදුවෙන පියාපැත්තක් තියෙනවා. අපි නම් ඒකට ඉතින් කුසල කර්ම හරි පුණ්‍ය කර්ම හරි කියලා කියනවා. නමුත් ඉතින් ඔය පුණ්‍ය කර්ම කියන වචනේ භාවිතා කළාට ඇතමුන් තුලේ පුණ්‍ය කර්ම කියන වචනේ ඔය කියන සුපිරිසිදු චේතනාව තියනවාද කියන ගැටලුව මටත් තිබෙනවා. ඔබත් මේ පිළිබඳව විමසලිමත් වන්න. මේ පිළිබඳව මම උදාහරණ ඉදිරිපත් කළ තියෙන නිසා මම මේ වෙලාවේ සඳහා කාලය ගන්න කැමති නැහැ. මොකද ඒවා මීට පෙර දේශනාවලදී මම සමහර ඇතැම්මු සිනහසයුරේ ගිල්ලමින් මේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි මේ හිණාවෙන් මේ පැත්තට ආපු ගමනක් නොවන නිසා අවශ්‍ය නම් වෙන මොහොතක ඇහුවත් මම ඒක කියා දෙන්නම්. එතකොට මේ කතා කරන්නේ අපි පියවර දෙකක් පිළිබඳව. අයහපත සමග බැඳී පවතිනවා නූලකි. චේතනා මුල් කරගත්ත ක්‍රියාවලියට ජීවත් වන්නේ නම් ඒකට අදාළ විපාක වාරයක් තියෙනවා කියන කාරණේ තේරුම් ගත්තාම ඒක එහෙමනම් අත්ුප්පනායක ධම්ම පරයායට දේ. එහෙනම් අපි කැමති ප්‍රශංසා ලබන්න. අපි කැමති පහරකන් නැති වෙයි. අපි කැමති උදව් උපකාර ලබන්න. අපි කැමති නම් අනිත්‍යයත් කැමති කියන චේතනාව එනවා නම් අපිට අපි ටිකක් සංවේදී මිනිස්සු බවට පත් වෙනවා. ආත්මార్థය අන් අයගේ විනාශයට යොදාගන්නේ නැහැ. මේ සමාජය තුළ මත්යන් බහුල වීම, මත්කුඩු බහුල වීම සහ තවත් දුරාචාර බහුල වීම තුළ සමස්ත සමාජයක පරිහානියයි දිහායි බලන් ඉන්නේ අපිට. අප මේකට ඉඩදී අස්කන් පියාගෙන ඉන්නවාද? ඊට එරෙහිව ව්‍යාපාරයක් වියත් කරන්න සතන් පාට හෝ බැනර් ප්‍රදර්ශනය කළ යුතු හෝ ලිප්ටන් වටරවමට ආ යුතු හෝ නැහැ. අපි නිහඬව මෙන්න මෙබඳු ක්‍රියා මාර්ග මගින් මේ සමාජයේ යහපත් කරන පිරිසක් බවට පත් වෙනවද, ඒ සඳහා තවත් කෙනෙකුට මංකෙත් සලසනවද කියන එක අපේ වගකීම වෙනවා සහ අපේ යුගයේ කාර්යභාරය වෙනවා කියන එක අමතක කරන්න එපා. මොකද අපි අසුභවාදීව හිතා දැන් බුදු සාසනය ඉවරයි, ඉන් එහාට කොච්චර මහන්සි වෙලා මිනිස්සු පිරිසෙනවා විතරයි, පිරිහෙනවා විතරයි කියන මේ මතය සත්‍ය මතයක් නෙමෙයි. ධර්මයේ යටපත් නම් ඒක වෙනවා තමයි. නමුත් ඒෙන් කියවෙන්නේ නැහැ ඒක අවරෝහණ ප්‍රතිපදාවට යන එකක් විදියට. බුදුන් වහන්සේගේ ගැන්වීමේ ඉත තියෙන උදව්ව තමයි තථාගතප්පවේදස්ස ධම්ම විනයේ විවටෝ විරෝචති නොපටිච්ඡන්නෝ කියන කියවන. වැසුනොත් බබලන්නේ නැහැ, විවෘත වුනොත් බබලනවා. ඒකට වැසුන යුගයේදී ඒ බඳු දුරාචාරයේ බලවත් වීම සිදු විය හැකියි. අපට ඕනකම තියෙන්නේ වැසුන කොටස විවෘත කරගත්තා නම් විවෘත වුනොත් බබලනවා කියන එකේ තේරුම පෞකාරයන්ගේ අනුපාතයේ 15 යහපත් අයගේ අනුපාතයේ ඉහළ නැග්ගා ගැනීම තමයි රට දාම් දීපයක් බවට පත් කරන්න ගන්න ඕන. ඒකයි මේක අපි කතා කරන්නේ. කැලේකට රිංගලා කරන්න ඕන ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක් නෙවෙයි, ඒක පොදු සමාජයක් තුළ ක්‍රියාත්මක වෙන්න ඕන දෙයක් කියන එක. අපි හැමෝම මානසික බව හිමි මිනිසුන් බවට පත් වෙනවා. අර ක්‍රියා අමානසික බව හිමි මිනිසුන් අතින් සිදු වෙනවානේ. අපාතින් එහෙම සිදු වෙන්න බෑ. අපාතින් නෙමේ බෞතර සමාජයක් අතින් ඒවා වෙන්න බැරි තැනට යනකොට තමයි අර අපරාධ සංඛ්‍යාව පහළ යන්නේ කියන එක අපි විශ්වාස කරනවා. ඉතින් ආකාරයක තේපන් සංග්‍රහයකට විවේකයක් එහෙම අවශ්‍ය වෙලා තියෙනවද? එහෙනම් අපි දෙවෙනි කතාවෙන් නතර කරලා ඊළඟට තුන්වෙනි කතාවට ඊළඟ අවස්ථාවේදී යමු. මොකද මම පැය කාලක් ඔබට වරෙන් ඔබෙන් අරගෙන තියෙනවා. හොඳයි, සාදුකාරයක් පවත්වන්නකෝ. අපේ දේශනාව අපි ඉදිරියට අරන් යමු. මේ කර්ම සූත්‍ර හත ආශ්‍රයෙන් පවතින කන්න කම්ම කන්න විපාක, සුඛ කම්ම සුඛ විපාක කියන දෙක පමණයි අපි තව පැහැදිලි කරලා තිබෙන්නේ. මට වඩාත් පැහැදිලි කරන්න තියෙන්නේ අකන්නං අසුඛං අකන්න අසුඛ විපාකං කම්මත්‍යා සංවත්ති කියන එකයි. මේ මට වඩා. නමුත් මේවා ඔස්සේ ගිහින් මට යමක් සමාජයට කියන්න. අපි ඉන්නේ කොතනද, යන්න ඕන කොතනද කියන එක තිබුණා. ඒ නිසායි මේ කොටස පැහැදිලි කරන්න එක බුණා. දන්නවත් නැමේ. නමුත් එය අර අන්නයි මේ සමාජයට ශූන්‍යතා දර්ශනයක් ඉදිරිපත් කරපුවාම ඒක කර්මයන්ගෙන් ශූන්‍යතා දර්ශනයක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශූන්‍යතා දර්ශනය කියන එක නිවන ශූන්‍යයි කියන එකක් හරි මේ නෙවෙයි, මේක මමත්වෙන් ශූන්‍යයි වෙන්න ඕන. ඒ නිසා දැන් ශුන්‍යතෝ කියන වචනේ පවතිනවා. ශුන්‍යතෝ ලෝකං අවික්කංසු කියලා පවතිනවා. එහෙම නැත්නම් තව තැන්වල ඒ ශුන්‍යත කියන වචනේ බුදුහාමේ සඳහන් කරනවා. නමුත් මේ බුදුසමයේ සඳහන් කරන මේ ශුන්‍යත වාදය අපට හම් වෙලා නැහැ. ඒකයි තියෙන ගැටලුව. වාදයක් නෙවෙයි ඒක. ශුන්‍යතා දර්ශනය. මේ ශුන්‍යතා දර්ශනය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක වචනේ ශුන්‍යයි කියන්නේ බිඳුවයි හරි නෝට්ස් හරි කියලා හිතාගත්තාම ඒක වැරදි විදිහට හිතනවා සමහර. නමුත් අපට අවශ්‍ය වෙන්නේ එහෙම කරුණක් නෙමෙයි. මේ බුදුන් වහන්සේ වදාළ මේ ධර්මතාවයේ කුමක්දයි මනාව පැහැදිලි කරගන්න. හොඳයි, අපි එහෙමනම් ඉතිරි කොටසට යමු. කතමංච භික්ඛවේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. මහණනි, මේ කලුසුදු සහ කලුසුදු විපාක. තවත් විදිහින් කියනනම් පින්පව් විපාක, පින්පව් කර්ම පුණ්‍ය සහ පාප කර්ම සහ පුණ්‍ය පාප විපාක. දැන් මෙතනදී මම ඔබට මුලින් තමයි පැහැදිලි කරපු කරුණේ පෙන්වුවා මේ කන්න කම්ම නිසා විනිපාත නිරේ පැත්තට, සුඛ කම්ම නිසා අර දේවනිකායක් පැත්තට. බුදුරජාණන් වහන්සේගෙන් කියවුනේ නැහැ මිනිසුන් අතර. ආ, මේ මිනිසුන් අතර අපි ඉන්නේ කුමක් නිසාද කියන එක පිළිබඳව අපට තේරෙන්න ඕනනේ. අර ඕකෙන් පෙන්නන්නේ අර කියපු කාරණාවල 100%ක්ම අකුසල කර්ම කල නිසා කියන එක නෙමෙයි. ඔහුගේ ඉදිරි ගමනට අකුසලයේ මූලික වූ නිසා 100%ක්ම සුඛ කර්ම කළා කියන එකම නෙවෙයි. ඔහුගේ ඉදිරි ගමනට අත්‍යවශ්‍යම වුණේ සුඛ කර්මය නිසා. නමුත් මෙතන පැහැදිලි කරවන ධාරණ කරුණක් තියෙනවා. ඉදවික ඒකච්චෝ සබ්භ්‍යාපජ්ජ අබ්භ්‍යාපජ්ජ කාය කම්මං කරිත්වා. එතකොට සබ්භ්‍යාපජ්ජ අබ්භ්‍යාපජ්ජ දෙකම තියෙනවා, වැරදි සහ නිවැරදි කර්ම. තවත් විදිහෙන් කියනනම් අපි කතා කරන පව්කම් හා පින්කම් කයින් කොට, පව්කම් සහ පින්කම් වචනෙන් කොට, පව්කම් සහ පින්කම් සිතින් කොට. ඒකයි මෙතන කයින් වචනෙන් සිතින් කියන එකෙන් පෙන්නන්නේ. කරිත්වා කොට මොකද කරන්නේ? සබ්භ්‍යාපජ්ජම්පි අබ්භ්‍යාපජ්ජම් ලෝකං උප්පජ්ජති. සබ්භ්‍යාපජ්ජම්පි අබ්භ්‍යාපජ්ජම් වේදනං වේදියති. එතකොට සැප දුක් දෙකම තියෙන ලෝකෙක උපදිනවා, සැප දුක් දෙකම විඳිනවා. ඔබ අපායට යන ඇත්තේ කොහොමද? බලමු මේ පොතේ එහෙම තියෙනවද කියලා. මගේ පොතේ නෙමෙයි, ඒක දෙවිතක තියෙන සටහනක්. මම මේක සාරාංශ කරගන්නේ හතම එකට පාඩම් කරන්න බැරි නිසා. තුනම එකතු කරලා ඒකාබද්ධ කරලා තමයි මේ කරුණ මම හදාන තියෙන්නේ, පැහැදිලි කරන්නේ. එතකොට මෙහෙම පැහැදිලි කරනවා. කොහොමද? සේයතාපි මනුස්සා ඒකච්චෝ දේවා ඒකච්චෝ විනිපාතිකා කොස්ලා සම මනුස්සයෝ, හරියට මනුස්සයෝ වගේ කියලා එකතරම් පෙන්නනවා. අනිත් පැත්තට ඇතැම් දෙවිවරු වගේ කියලා පෙන්නනවා. ඇතැම් විනිපාතික නිරයන් වගේ කියලා පෙන්නනවා. මේ දෙකේම පෙන්නනවා. එතකොට නිරය ආයතත් කොටසක් ඉන්නවා, පෞපින් දෙකට විපාක දෙනවා. දෙවියන් අතරත් කොටසක් ඉන්නවා, පෞපින් දෙකම විපාක දෙනවා. මිනිස්සුන් දැන් අනිවාර්යයෙන්ම තියෙන්නේ මේක කියන්නේ. දැන් ඔබ හිතන්නකෝ, ඔබ අතින් කොතරම් හොඳ කෙනෙක් වුණත් 100%ක්ම සිදු වෙන්නේ හොඳ ක්‍රියාව විතරද? නෑ, පොහුදුන් නම් ඔබගේ චිත්තසංතානෙහි ලෝභ දේශ මොහයන් පවතිනවා. ඒවා එන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට කොතරම් කායික වාචික මානසික සංවරයෙන් ඉන්න හැදුවත් ඉන්නවා මැරෙනවා පේන්නේ නැතුව යනවා පාලනය කරන්න බැරි නම් අනිත් පැයට ඊට මෙහා මට්ටමින් හරි යම් යම් ක්‍රියාවන් සිදු වෙනවා. දැන් අර දස අකුසලවල අග තුනේ පෙන්වන්නේ ලෝභ දේශ මොහ කියලානේ. දැඩි ලෝභය, බලවත් කෝපය, මිත්‍යා දෘෂ්ටිය. ඒත් අකුසල මූලයන් කියලා පෙන්වන්නේ. එහෙනම් ඕනෑම සම්මත මට්ටමේ හොඳ කෙනෙක් අතිනොත් සියයට සංඛ්‍යාවෙන්. දැන් අපි සාමාන්‍යයෙන් ඔය හොඳ කෙනා පිළිබඳ නිගමනයේ තෙන්නේ ඔහුගේ චර්යා රටාව වැඩිපුර සමාජයට හිත කරනන් ඉතා හොඳ කෙනෙක් හොඳ කෙනෙක්. වැඩිපුර සමාජයට නරක නම් නරක කෙනෙක්. නමුත් සියයට සංඛ්‍යාවෙන් ගත්තහම 80ක් හොඳ නම් 20ක් නරක. 80ක් 90ක් හොඳ නම් 10ක් නරක. 35ක් නරක නම් 75ක් නරක නම් 25ක් හොඳ. එහෙමනේ මේ චරිත තියෙන්නේ සාමාන්‍යයෙන්. පොඩක් දැන් චරිත ලක්ෂණ ගත්තහම. එතකොට අපි අතින් එහෙමනම් තේරුම් ගන්න ඕනේ මේ සබ්භ්‍යාපජ්ජ අබ්භ්‍යාපජ්ජ කම්මං කරනවා. එහෙනම් අපට සබ්භ්‍යාපජ්ජ අබ්භ්‍යාපජ්ජ විපාකත් විඳින්න සිදු වෙනවා මිනිසුන් අතර. ඒ නිසා නොවේද ඔබ මේ සමාජයේ ජීවත් වන විට ලාභයට, අලාභයට, සැපට, දුකට, නින්දාවට, ප්‍රශංසාවට, යහසට, ආයසට ඇලීමෙන් සහ ගැටීමෙන් ප්‍රතිචාර දක්වනු ලබන්නේ, පිළිගැනීමෙන් සහ ප්‍රතික්ෂේප කිරීම කරනු ලබන්නේ. දැන් අපි ඉන්නේ මෙන්න මේ සාමාන්‍ය සමාජයේ ඉන්නේ මෙන්න මේ මම මේ පැහැදිලි කරපු කාරණා තුනේ. කන්න කම්මං සුඛ කම්මං, කන්න සුඛ කම්මං, වගව කන්න විපාකං සුඛ විපාකං, කන්න සුඛ විපාකං. මේ විග්‍රහය අනුව ගත්තල මේ අයට කවුරු කියලාද කියන්න පුළුවන්? මේ කියන தත්ත්වයන් තේරුම් ගත්ත මේ හොඳ හෝ නරක අයට ඔබට වචනයක් මතක් වෙන්නේ නැද්ද? මා පැහැදිලි කරා. අසුතවත් පුතග්ජන සීමාව තුළ තමයි මේ ඉන්නේ. දැන් ඔබ දන්නවද මේ ගම්බද විවාහරේ තියෙනවා හොද හොද මඩේ දානවා කියලා කියනවා. තියෙනව නේද එහෙම එකක්? ඔව්. දැන් සාමාන්‍යයෙන් අපිට මේ ජීවිතේ හරි කරදරයි, දුක්ඛාගතයි, මේ ගෙදර ඉඳලා මේවා කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා අපි ඉතින් කොහේ දවසට පන්සලට හෝ දවසක් ගත කරන්න තව දෙනෙකුට හොයාගෙන ගිහින් සුදු වෙනුත් හදගෙන ඉන්න හැකියතාක් දුරට කයෙන් වචනෙන් සිතින් නම් බෑ. කයෙන් වචනෙන් මේවා පාලනය කරන්න උත්සාහ කරනවා. කරලා එදා සන්ධ්‍යාවේ හෝ පසුදා උදෑසන මා පාරින් දැකලා තියෙනවා පැදරත් අකුලගෙන ගෙදර එන අය. දැන් ඔවුන් මට කරන ප්‍රකාශයක් දෙනවා ඊළඟට. ඇතැම් අය. ස්වාමීන් වහන්සේ මේ මම ඉන්න තැන විතරක් නෙමෙයි, ඒ වගේ සංසලයට ගියාම නම් කිසි කරදරයක් නැහැ, හරි සන්තුන් සිටිනවා. දැන් gedara ආවම කරදරය ආය. දැන් මේ අය gedara කරදර හින්දා කරදරෙන් නිදෙන්න තමයි අර ගිහින් තියෙන්නේ. ස්ථාන මාරු කරපුවම කරදරෙන් මිදෙනවා වගේ දැනෙනවා. නමුත් මේ ඉසේරදේට කොටේ මාරු කිරීමක්. ඉසේරදේට කොටේ මාරු කරාට ඉසේරදේ හොඳ වෙන්නේ නැහැනේ. ලෙඩේ තියෙන ඉසේනේ. කොටේ මාරු කරපුවම කෙටි කාලීන පිළියමක් විතරයි. එහෙනම් ඉසේරදේට බේද දෙන්න ඕන. අන්න ඒ වගේ අපි මේ පෘථග්ජන ආය වශයෙන් ඉඳින් යහපත් දේවල් තෝරාගෙන එතෙන් ගිහිල්ලා පොඩ්ඩක් හොදන්න. මාසෙට එක දවසක්, මාසෙට දවස් දෙකක්. ධර්මයේ තේරුම් ගත්ත නැති අය ගෙදර ගිහිල්ලා ආය ආයෙත් මඩේ දානවා. එහෙනම් මේ පෘථග්ජන භාවය තුල තෙරෙන්නේ සම්පූර්ණයෙන්ම සේදීමකුත් නෙමෙයි, මතක තියාගන්න. ටිකක් හොදන්න. සාමාන්‍යයෙන් කුණු හේදුවට ඇඳුමක සම්පූර්ණයෙන් යන්නේ නැහැ නේ. ටිකක් හොදනවා. ආපහු ගිහින් ආයෙ මඩේ දානවා. හොද හොද මඩේ දාන්නේ කවුද කියන කීට පස්සේ තමන්ගේ හදවතින් අහලා බලන්න. මේ කාරණාව තේරුම් ගන්න. ඊළඟට අපිට මෙතන පැහැදිලි කරගන්න ඕන කරුණක් තමයි මේ අපේ ජීවිතේ මේ අර සුක්ඛං සුක්ඛ විපාකං කියන දේශනාවේ තිබූ පරිදි 100%ක්ම ඒකාන්ත සුඛයෙන් යුක්තද ඔබගේ ජීවිත? නෑ. අසහනෙන්, පීඩාවෙන්, දුකෙන් කනගාටු වෙනොත් යුක්තයි නේ. දැන් ඔබට හිතෙනවද මේ වයින් මෙදෙන්නට ආරණ්‍යයක් හෝ කැලයක් හෝ ගහක් මුල හෝ ගලක් උඩ හෝ තව කොතන හරි දැනක් තියෙනවද කියලා? ඈ? නම හොයන්නේ එහෙම නේද ඒ උනාට? කරදරයක් නැති දැනක් හොයන්නේ. අර මගේ දේශනාවක තියෙනවා ඒක එදා මම නොගේ කොටද කිව්වද මට මතක නැහැ. ඉන් හිටියා නම් මතක් කරන්න අර මේ කරදර නැතනක් හොයාගෙන ගිය දෙවියන් වහන්සේගේ කතාව. කියවද? ආපු නැති අය ඉන්නවද අත උස්සන්නේ? එහෙනම් කියන්න ඕනේ නේ. මොකද ඒකෙන් අපිට හොඳ ආලෝකයක් ලබා දෙනවා. ඒක අපිට අදාළ ආගමට අදාළ දෙයක් නෙවෙනාට ඒහි දර්ශනය අපට අදාළයි. අපි ඒක සත්‍ය වශයෙන් පිළිගන්න ඕන මොහොතකට සිදුවීම කියන දේ අපි ඒක පිළිගන්නේ නැහැ. අපේ ධර්ම න්‍යායට අනුව ගත්තා. දැන් මේ දෙවියන් වහන්සේ ලෝකේ මවන දැන් ලෝකේ මාපු එක ඉන්න මිනිස්සු පස්සේ කරදරයකටපත් වෙලා දෙවියන් වහන්සේ ළඟට යනවා දුක කියන්න. දිවා රාත්‍රී දෙකේ පොලිම. ඔහුට නිදහසක් නැහැ. ඇයි මේ ඔබට අපට වගේම එක එක්කෙනාට ඇස පිළිබඳ ප්‍රශ්නයක්, කකුල පිළිබඳ ප්‍රශ්නයක්, දුව පිළිබඳ ප්‍රශ්නයක්, විභාග පිළිබඳ ප්‍රශ්නයක්, පාසල පිළිබඳ ප්‍රශ්නයක්, නේ? විවාහය පිළිබඳ ප්‍රශ්නයක්, තව නොයෙකුත් ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දීලා මෙයාට වෙහෙසටපත් වුණා. මේක මේ මිනිස්සුන්ගෙන් බේරෙන්න බෑ. උපදේශක මණ්ඩලයෙන් අහනවා මට මේ කරදර වලින් මිදලා ඉන්න තැනක් නැද්ද? ඒක උපදේශකෙක් කියනවා ස්වාමීන් මේ එවරස්ට් කියලා කන්දක් තියෙනවා ඒක උඩට නම් කවුරුත් නැහැ අපි එතෙන්ට යන්න. එතකොට එතුමන් කියනවා ඔබට අනාගතේ පේන්නේ නැහැ මට අනාගතේ පේනවා. පොතෙන් යනවා එඩ්මන් හිර කියලා මිනිස්සෙක් කල්හරි දවසක එදා ඉඳලා ඔතනත් කරදර තැනක් එනවා මිනිස්සු නැති ශූන්‍ය වෙන්නේ නැහැ. එහෙනම් එඩ්මන් හිලරි එවරස්ට් කන්ද තරණය කරන්න පෙර තමයි මේ කතාව දී වෙලා තියෙන්නේ කියන එක මම ඊට පස්සේ තීරණය කරනවා. දෙවැන්නෙක් කියනවා ස්වාමීන් වහන්සේ හඳ කියලා එකක් තියෙනවා අපි යන්තෝ ඒකට කරදරයක් නෑ. ඔබට පෙනෙන්නේ නෑ අනාගතේ. මේ නීල් ආම්ස්ට්‍රෝන් කියලා කෙනෙක් ඔකටත් ගිහින් බහිනවා. ඒ දිනේ ඔබට මතක ඇති මගේ ළමං කාලේ. 1969 ජූලි 21 වෙනිදා. අර කියනවා එතුමන් එතෙන්ටත් මෙහෙම කෙනෙක් දැස්සයින් පස්සේ ඔතනත් මෙහෙම දැනක් වෙන්නේ නෑ. ඔතනත් ඉන්න හම්බ වෙන්නේ නෑ කනක් ඇවිල්ලා. ඔය උපදේශක මණ්ඩලයේ පුරোহিত මණ්ඩලයේ හිටියට මොහුපුරාගේ බුද්ධියක් තියෙන කෙනෙක්. ඉස්සරහුල් ඇහිලා ගිය බුද්ධියක් තියෙනවා. එතුමන් කියනවා ස්වාමීනි මම මිනිස්සු තමන්ගේ කරදරයටපත් වුණාම මේ ඒකට විසඳුම් හොය හොයා ඔය ගස් ගානේ, ගල් ගානේ, පර්වත ගානේ, දේවාල ගානේ, කෝවිල් ගානේ යනවා. කවුරුත් හොයන්නේ නැහැ තමන්ගේ සිත දිහා. ඒ නිසා ඔබ මිනිස්සුන්ගේ හදවතේ හැංගිලා ඉන්න කවුරුත් වෙන්නේ නැහැ. එදා ඉඳලා එතුමන් මිනිස්සුන්ගේ හදවතේ හැංගිලා ඉන්නවා. මිනිස්සු දන්නේ එහෙනම් හොයන්න යනවා අර හැමතැනම. අපිට අදාළයි මේකත් නේ. ඒකයි මම අගට ගත්තේ. මේ විසඳුම තියෙන තැන අපි ළඟ තියෙනවා. අපි අනුන්ගේ විසඳුම හොයාගෙන යනවා. හොයා බලාපොරොත්තු වෙනවා. මේ විසඳුම ගැන කතා කරන්න ගියොත් මගේ කාලය අපරාධ නැස් වෙනවා. ඒක ටිකක් ඔයිට පෙර දවසෙත් මම ටිකක් විවේචන ඉදිරිපත් කරන්න ඇති. එකපාර තද විවේචන ඉදිරිපත් කරන්න නරකයි. නමුත් මම පසුගිය සාකච්ඡාවේදී පෙන්නවා බුදු සමයේ දේව සංකල්පය සහ අනිකුත් ආගම් වල දේව සංකල්පය කලවම් කරගෙන ඔබ දෙවියන්ට බය වෙන්න හෝ යටත් වෙන්න එපා කියලා පෙන්වනවා. අපේ සමාජයේ මේ බුදු සමයේ පෙන්වන මේ පෙන්වන පින් මුල් කොටගෙන උපදින්නා වූ ඕපාදික ප්‍රතිසන්දියට එහා ගිය අපට බලපෑම් කරන්න පුළුවන්, අපට හුරියම් කරන්න පුළුවන්, අපට දඬුවම් කරන්න පුළුවන්, අපේ මේ අපි දෙන පුංචි අල්ලසක් අරගෙන අපිව බේරා ගන්න පුළුවන් අය ඉන්නවා කියලා තමයි ඉතින් හිතන් ඉන්නේ මේ රටේ. කුමක්ද පුංචි අල්ලස? පූජාවර්තිය, රූපෙට රූපේ, ප්‍රාණිත ප්‍රාණේ. තාමත් රින්ගන්නේ නැද්ද ඔයාලානේ ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ ඔය අතර ඉන්න අය තාමත් ඔය විසුභ හොයනවා. ඒ වුණාට බුදුහාමුදුරුව වදාරනවා අත්තාහි අත්තනෝ නාතෝ. අපි කරන්න හදන්නේ මෙන්න මේක. එනිසා මේ කන්න සුඛ විපාක තියෙන්නේ කොහෙද? මේ කියපු ආකාරයට මිනිස්සු ළඟක් තියෙනවා. ඒක එක එක දේව කොටසකක් තියෙනවා. විනිපාතික කියන කොටසෙත් තියෙනවා. දැන් මේවායින් පෙන්වන්නේ මොකක්ද ඒකට? කර්ම විපාක සම්බන්ධතාවය. මේ කර්ම විපාක සම්බන්ධතාවය බුදුරජාණන් වහන්සේගේ නිස්පාදනයක් හෝ උන්වහන්සේ දෙසු දහම නොවේ. දහම වරද්දාගත්ත මිනිසුන් විසින් මිනිස් තමන් මේකට බැඳලා ඉන්න ආකාරයෙන් අනේක අපි තේරුම් ගන්නවා මේක මේ නොදන්නාකම නිසා. ඒ නිසා තමයි මේකට පවසන්නේ අවිද්‍යාපත්‍යා සංකාරා. මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ කුමක් තුළද? අවිද්‍යාව තුළ. අවිද්‍යාව තුළ මේකක් නැහැ කියන්න ඕන නැහැ. ඊට පස්සේ අවිද්‍යාව තුළ එක සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගැඹුරු ඉගැන්වීමක් කරනවා. අවිද්‍යාපත්‍ය සංකාරාණං ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස අසම්භවಂತಿ. මේ දුක් රැස මේකට උරුමයි. ඒ නිසා ඒක බුදු සමය නෙවෙයි මාත් පිළිගන්නවා. නමුත් මෙහි එක පියවරක් අපි සමාජයට ගන්න වෙනවා. සද්ධර්මයේ කියන කොටස යට වූ යුගයක අවිද්‍යා නිරෝධෙන් සංකාරය නිරෝධ කරගන්න බෑ කාටවත්. එසේනම් අපි තෝරගන්න වෙනවා පාප මාර්ගය වෙනුවට පුණ්‍ය මාර්ගය. ධර්ම මාර්ගයේ යට වූ සමාජයේ කර්ම මාර්ගයේ යහපත් පැත්ත තෝරා ගන්න වෙනවා. අපි ඉපදුන සමාජයේ අපේ අම්මලා තාත්තලා අපි හසුරු කළ විහාරස්ථාන දායක පිරිස වශයෙන් අපට ලබා දුන්නේ මෙන්න මේ කර්ම මාර්ගයේ යහපත් පැත්ත තෝරාගෙන ජීවිතය සපවත් කරගන්න කියන එක ඇරුණාම මා හැදුණු වැඩන සමාජයේ නම් ධර්ම මාර්ගයක් තිබුණ බව මට තේරෙන්නේ නැහැ. තමා කාලේ යමක් තේරෙන කාලේ ධර්ම මාර්ගයේ තිබුණ බව මට නම් වැටහෙන්නේ නැහැ. නමුත් අප දැන් මේ කාලයේ කැප කරගෙන මේ කරුණ පැහැදිලි කරන්න හදන්නේ මේ කර්ම මාර්ගයේ හිර කරලෙක් වෙන්න කියන එක නෙමෙයි. මේ මම යටින් පෙන්නපු නොපෙනෙන සම්බන්ධය කඩන්න පුළුවන්. අපි එකට කියනවා කුමක් කියලාද? ධර්ම මාර්ගය. එතකොට කර්ම මාර්ගයේ යන්නෝ කර්ම මාර්ගය තුළ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම් ලැබෙයිද? නැහැ. ඔහුට කර්ම මාර්ගයේ ප්‍රතිඵල විතරයි ලැබෙන්නේ. මේ කර්ම මාර්ගයේ යන අයට කර්ම මාර්ගයේ හොඳ පැත්ත තෝරා ගත්ත අයට තමයි අපි කතා කරන්නේ සද්ධාවන්ත බෞද්ධයෝ කියලා නැත්තම් අසුතවත් පුතග්ජන කියන අය. දැන් මෙතෙක් අපි මේ කතා කරපු දේශනාවල තිබුණ දෙයක් තියෙනවා. ඒ තමයි පුද්ගලයා මුල් කොටගෙන තමයි මේ කන්න සුඛ කම්ම සිදුවෙන්නේ කියන එක අපි දැනට කියමින් හිටියා. නමුත් දැන් අපි ඊටහාට යනකොට මේකේ ඊළඟ කොටසට යන්න වෙනවා. මේ දැක්ම මුල් කොටගෙන අපිට මේක විසඳන්න පුළුවන් කමක් නැහැ. එනිසා සිවෙන කොටසට අපි ගොස් පියරන් පියරයන් කරුණු විග්‍රහ කරමු. කතමංච භික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණෙනි මොකද්ද කලුත් නොවන සුදුත් නොවන, කලු කර්මත් නොවන සුදු කර්මත් නොවන, කලු විපාකත් නැති සුදු විපාකත් නැති කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය. එකක් කර්මයක්. සතන් ක්‍රියාව. චේතනාව. අන්න අපිට මෙන්න මේ කොටස තමයි මට ධර්මදේශනාවකදී වැඩියෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. මම කොතරම් වේලා ගනීදයි දැනට කියන හැට. ඇතැම් විට චතුරාර්ය සත්‍ය. ඇතැම් විට බොජ්ජංග පිළිබඳව මෙහිදී ඔබට අසන්න ලැබෙනවා. තේරුම් ගන්න ලැබෙනවා. ඒ කොටස තමයි මේ ධර්මයේ ධර්මදේශනාව සාරවත්. කොහොමද ඔබ අපට සම්දි තිබෙනවා නම් අපේ ආරම්භයේ සරල තැනකින්නේ ඕනම ධර්මදේශනාවක ඇවිත් ඉන්න පුංචි අලුත්ම අයට උනත් තේරුම් ගන්න පුළුවන් විදිය තැනකින් තමයි අපි ආරම්භ කරන්නේ. ඊයගට යන විට තමයි මට වැටහෙනවා මේ සම්දි නායත මේක තේරුම් ගන්න පුළුවන් නෑ මෙතන ඉන්නවා අය කියලා. එවිට අවශ්‍ය ප්‍රමාණයට කාල වේලාව කරමුට යම් නම් කරුණු පැහැදිලි කරන්න පුළුවන්. දැන් බලන්න මොකද්ද මේක කියන එක කියන්නේ කියන එක. මෙන්න මේ පාඩය ඔබ මතක තබා ගන්න. සත්‍ත්‍ර බ්‍රාහ්මණ යම් ඉදං කම්මං කන්නං කන්න විපාකං තස්ස පහනාය යාචේතන. යම් කර්මයක් කිරීමෙන් කලු සහ කරු විපාක සිදු වෙනවද? ඒ මෙදීමට තියෙන චේතනාව යතස්ස පහනාය. ඒ ප්‍රහාණය කිරීමට පවතින යම් චේතනාවක් ඇත. ජාතිදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනාය ආචේතන. යම් සුදුයයි සම්මත කර්මයක් ඇද්ද ඒකට විපාකයක් ඇද්ද ඒ ප්‍රහාණ කිරීම පිණිස පවතින චේතනාව. ජාතිදං කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනාය ආචේතන. යම් කලුසුදු කර්ම සහ විපාකයක් ඇද්ද ඒ සිදුවීම සහ විපාකයෙන් දෙකමයි මතක තියාගන්න. ඒ කර්ම සිදුවීම සහ විපාකය ප්‍රහාණය කිරීම පිණිස පවතින චේතනාව. යා චේතන. එතකොට අතන තිබෙන චේතනාව කොහොමද? දුෂ්ට චේතන, පදුච්ච චිත්තෝ. නැත්තම් පසන්න චිත්තෝ. දැන් මෙතනින් පෙන්නනවා මේ දෙකම ප්‍රහාණය කිරීම පිණිස පවතින චේතනාවක්. මේ කොටස තේරුම් ගන්නට අපට අර පින්පව් සීමාව තුළ පංසිල් අටසිල් දසසිල් සමාදන් වීමේ සීමාව තුළ සම්මර වීම තුළ ඉදිරියට යන්න බෑ. මොකද ඒ ටික දේශනා කළේ බුදුරජාණන් වහන්සේ තව දෙයක් මුල් කොටගෙන. අපි එතනදී එක විග්‍රහන කළා. කනේ චේතනා කියන එක ජීවිතේ මුල සිට අග දක්වාම එකක් වශයෙන් පවතිනවාද? වරින් වර වෙනස් වෙනවා. දිනකට යා එවඳු චේතනා කීයක් ඇති විය හැකිද? 3400ක් 1000ක්ම අරක් නේ. ඒතකොට ඒ චේතනාවල ඉන්න මම කවුද? අපි හොයාගන්න ඕනේ. දැන් මේ කරන්නෙක් නැත, ඉඳින්නෙක් නැත. ඔබේ ගාථාව අසක් දෙනවා. කම්මස්සකාරකෝ නත්ති විපාකස්සට වේදකෝ. සුද්ධ ධම්මා පවත්තන්ති ඒවේතං සම්මදස්සනං ඒවේතං සම්මදස්සනං. මේ ගාථාව මේ සමාජයේ වරද්දලු. අපිට ඒක නිවැරදි කරන්න. ඔවුන් හිතනවා මේක මේ ඔක්කොටම දැන් හරි දැනට ඉන්න අයට. ඒ කියන්නේ රටට කුඩු ගෙන්න කෙනාටත් හරි. රටට මත්ද්‍රව්‍ය ගෙන්න කෙනාටත් හරි. රජයේ මුදල් ගසා ගන්නාටත් හරි. දුෂ්ට චේතනාවෙන් තව නොයෙකුත් දුරාචාරයන් කරන ඔක්කොටම සම්මස්ක කම් කරන්නේ නැහැ, විවාහ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් සුද්ධ ධර්ම පවතිනවා කියලා තමයි හිතන්නේ. නමුත් මේ කන්න කම්ම, කන්න සුඛ කම්ම, සුඛ කම්ම කියන ඔක්කොම ගාව සුද්ධ ධර්මද තියෙන්නේ. මේ ඔක්කොම ළඟ තියෙන්නේ අසුද්ධ ධර්ම. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. මේ සුද්ධ ධම්මා පවත්තන්ති කියන එකේ තේරුම තමයි සුද්ධ වූ ස්කන්ධ ධර්ම පවතිනවා, පමණක් පවතිනවා. එහෙම දකින්න පුළුවන් නම් ඒක තමයි යහපත් දැක්ම. එහෙම දකින්න පුළුවන් වුණ දවසට තමයි යහපත් දැක්ම. ඒ අයට තමයි මේ කම්මස්සකාරකෝ නැති විපාකස්සච වේදකෝ වළංගු වෙන්නේ. කර්ම කරන්නෙක් නැත, විපාක විඳින්නෙක් නැත කියන එක වළංගු වෙන්නේ. දැන් කරන්නා කවුරු කියලා අප පෙන්වුවේ? කයද වචනේද සිතද චේතනාවද? චේතනාව නිසා කරන්නේ නැහැ නේද නැන්නේ කාටද? විපාක විඳින්නෙක්ද නැත. නමුත් මේ කර්ම නියාමයේ තුල කර්ම කිරීමේදී කරන්නේක් නැති වුණාට කරන්නේක් හදා ගන්නවා. කරන්නේක් හදා ගන්න නිසා හුවා සම්බන්ධ වෙනවා විඳින්නකට විඳීමකට. ඒක බුදුන් වහන්සේ වදාළ මේ දෙවන පදයට අදාළ කරුණක් නෙවෙයි. සුද්ධ වූ ස්කන්ධ නෙවෙයි එතන තියෙන්නේ. මොනවද මේ ස්කන්ධ කියලා කියන්නේ? ස්කන්ධ කියලා කියන්නේ කාය වචන සිත මූලික කොටගෙන. අසකරණාසය දිව කය සිත කියන දොරවල් 6 මූලික කොටගෙන. මේ එකකින් ඕනෑම අවස්ථාවකදී අපට මේ සමාජය සමග සම්බන්ධ වෙන්න පුළුවෙනි අරමුණක් ගැනීම මගින්. ඒ අරමුණ වලට අපි නම් කරනු ලබනවා. ඒ අරමුණ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, මනෝද්වාරික අරමුණ කියලා. අරමුණක ස්වභාවය ඉතා කෙටි කාලයක්. අරමුණ කියන එක නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපිට හිතන්න බැරි තරම් වේගයෙන්. පේනවා කියන්නේ, පෙනුණා කියන්නේ ඇසෙන් අරමුණක් ආවා. නමුත් ඒක එකවරක් නෙමෙයි, සියවතාවක් දහස් සතාවක් විතර ගිහින් තියෙනවා. අපිට පෙනෙනා වෙනකොට ඇහෙන්න පටන් ගත්තොත් අපේ ඇහි අරමුණ වෙනස් වෙලා දැන් අපි කන අරමුණ වෙලා. අපිට කන අරමුණ වෙනකොට නාසයට ගන්ධයක් දැනෙන්න පටන් ගත්තොත් අපි කන පැහැරලා නාසයට ඇවිල්ලා. මේ විදිහට මේ අරමුණ එහෙම සහ අරමුණ විඳීම, අරමුණ එක්ක එකතු වීම නිරන්තරයෙන් අධිවේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකේ අල්ලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අර ඇතැම් හෝ ඇස් දෙක පියාගෙන හදලා බලන්න හදන්නේ උද්‍යාව ඥානය හොයන්න. එහෙම යන්න එපා. එතකොට හිතින් යමක් හදලා බලනවා වුණාම මේක පේන්නේ නැහැ. එහෙම බලන්න අවශ්‍යයක් නැහැ. ඒ බලනවා කියන්නේ පේනවා කියන්නේ සිතින් හදාගෙන චෛසිකයට අරන් බලන එක. බිනි බිනි යන ආකාරයක මොනවා. අපිට මෙතන තේරුම් ගන්න අවශ්‍ය වන්නේ ඊට වඩා වෙනස් කරුණක්. මෙසේ මේ අරමුණු ඇතිවි නැතිවි යනොයි. ඒ අරමුණු තුල සිදුවන සිද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ආර්ය ධර්මයට පාදක වෙනවා. බුදුන් වහන්සේ වදාළ මේ කලුසුදු කර්මවලින් මිදීම සඳහා පාදක වෙන්නේ මේ සිද්ධිය. අර ධර්ම මාර්ගයට පාදක වන්නේ මේ සිද්ධිය. මේ සිද්ධිය මනාව වටහා ගැනීම අවශ්‍යයි. මේ සිද්ධිය මනාව වටහා ගැනීමකින් තොරව සියලු සංස්කාර අනිදුක්ඛානාත්මයි කියන මේ වචනේ පිළිබඳ කෙනෙකුට වැටහෙන්නේ නැහැ. මේ සිද්ධිය මනාව වටහා ගැනීමකින් තොරව අනුලෝම හෝ පරිලෝම පටිච්චසමුප්පාදේ යන්න යමකට වැටහෙන්නේ නැහැ. මේ සිද්ධිය මනාව වටහා ගැනීමකින් තොරව කෙනෙකුට චතුස්සත්‍ය අවබෝධය ලබන්න බෑ. මේ සමාජයේ දිසා බලන් ඉන්නකොට අපට පේනවා. ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කවුරු කොතන බුදුහාමුදුරන්ගේ නම හෝ ධම්මස්සවන කාලෝ කියලා බණක් කිව්වෝ. ඒ ගිහි හෝ පැවිදි. ඒ ඕනෑ කෙනෙක් ළඟට වෙලා ඉඳගෙන බණ අහනවා කියලා අහනවා. අහලා සතුටුත් වෙනවා සාදුත් කියනවා. තේරුණා වෙන්න පුළුවන් නොතේරුණා වෙන්න පුළුවන්. ඇතැම් තැන්වල විමසපුවාම වනාහරි හොඳයි කියලා තියෙනවා මොනවද කියලා කියම අනේක නම් මතක නැහැ කියනවා. එහෙනම් මොකුත් තේරිලා නැහැ. හොඳයි කියන සමහර අයගේ ඊළඟ ප්‍රතිචාරය. මතක තබා ගන්න අප මේ පවසන්නේ ඔබට අසා අවසන් කොට ගෙදර යා යුතු කරුණක් නොවේ. ඔබ විසින් ඔබේ ජයග්‍රහණය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය. එහි ආරම්භය අපි ලබා දෙන්න හදනවා. අපට වැටෙන පමණින් අපි මේ මඟ යමින් සිටිනවා. අපට වැටෙන පමණින් අප කිසියම් ආකාරයක සංසුන් බවක් විඳින්න සිටිනවා අංග සම්පූර්ණ වුණා. අපට වැටෙන ආකාරයට ත්‍රිපිටකය එහෙම නැත්නම් ධර්ම විනය සූත්‍ර දහස් ගණනක් පරිහරණය කිරීම තුළ එකකට එකක් සම්බන්ධ කරපුවාම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ නේදයි අපට කිසියම් ආකාරයක වැටහීමක් පවතිනවා. ඒ මුල් කොටගෙන මේ ධර්ම දේශනා කරනවායි කියලා කියන්නේ අප මේ දේ කරනවා ඔබත් මේ දේ කරන්නට පුරුදු වෙන්න ප්‍රායෝගිකව. අපි බලාපොරොත්තු වෙයි. නමුත් අපි ආනන්ද හාමුදුරුව මට මොනතර ඉස්සලා කතාවක් කිව්වා උන්වහන්සේ එක කතාවක් කිව්වා මම තව කතාවක් කිව්වායි. ඒ මගේ කතාව මම මෙතන ඉදිරිපත් කරන උන්වහන්සේ එහා සමාන ලස්සන කතාවක්ම කිව්වා. බලන්න. ගෙදරට එනවා ලියුමක්. තැපැල් මාර්ග පාඨමාලාවක් මගින් බයිසිකල් පැදීම ඉගැන්වීම. නැන්ටින් දෙහල අරගෙන අරගෙන තියෙන පකුරු ටික පාඩම් කරන හැන්ඩලේ බ්‍රේක් ස්විච් පැඩල් ආදී ඔක්කොම පාගෙන හැටි නැගින්න නැත්නම් ගොඩ වෙන හැටි තේරෙම අපට පාඩම් කරගන්න පුළුවෙනි. මේ පාඩම් කරගත්ත කෙනා 100%ක් පාඩම් කරගෙන බයිසිකලයට ගොඩ වුණොත් පළවෙනි වතාවට මොකද වෙන්නේ? වැටෙනවා ඇතන නයි. බයිසිකල් පැදීම යනු තැපැල් මාර්ග පාඨමාලාවක්ම ප්‍රායෝගිකව පුහුණු වෙනු දෙයක්. අපි මේ කතා කරන බණත් අන්නහැ නේද? මේක පාඩම් කරගත්තට වෙන්නේ නැහැ. මේ ඔබ ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕන. ඔබ ඒ ක්‍රියාමාර්ගයට ප්‍රිය කරන්න ඕනේ. එතලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ අවබෝධයක් තියෙන වෙනවා. එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂයක් තියෙන වෙනවා. අනුන් කීවට නොවේ. එනිසා මේ එතනින් එහාට මේ අකන්නං අසුකං අකන්න අසු විපාකම් මේ ප්‍රහාණය කිරීම සඳහා තියෙන යා චේතනා යම් චේතනාවක් ඇද්ද එය තමයි අපිට භාවිතා කරන්න තියෙන්නේ. ඉදං උච්චති බ්‍රාහ්මණ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මප්පයා සංවත්තති. දැන් මේ සූත්‍ර හතේ යම් තැනක භික්ෂූන්ට යම් තැනක බ්‍රාහ්මණයන්ට ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ සූත්‍ර දේශනාවේ යම් තැනක බ්‍රාහ්මණ කියන වචනයක් කියන්නේ. මම සූත්‍ර හතෙන්මනේ මේක උපුටාගෙන තියෙන්නේ. ඒ අරුණාම කොහොමද භික්ෂූන්ට ආමන්ත්‍රණය කරපු එකේ බ්‍රාහ්මණයන් කියලා මගෙන් අහන්න එපා. සූත්‍ර හතම මම එකට සාරාංශ කරලා තියෙන නිසා එහෙම තියෙන්නේ. දැන් ඔබට අපෙන් දැනගන්න ඕන කර්ම රැස් කරන හැටිද? කර්මක්ෂය කරන හැටිද? කර්ම රැස් කරන හැටි දැනගන්න ඕනේ නැහැ. නිකම්ම පුතක් ජනයක් වශයෙන් ඉන්නකොට අයහපත් පැත්තට බරණම් ඒක නිසා මේ කර්ම සා විපාක බන්ධණයට බැඳෙනවා. යහපත් පැත්තට බරණම් ඒ කර්ම විපාකවලට බැඳෙනවා. මේ දෙකටම අපි කියනවා මොකක්ද? මාර බන්ධන. බුදුහාමුදුරුවෝ අදාරන්නේ ජායිනෝ මාර බන්ධන. මාර බන්ධනේ මිදෙන්නේ. මේදී මා තේරුම් ගත්ත දෙයක් තමයි මේ සියලු ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මුල් කොටගෙන ඒ තුල. ඒකයි අපි අරමුණ කියන වචනේ අරගෙන ඒ අරමුණ තුල සිදුවෙන සිද්ධිය සිදුවීම සිද්ධි ධාමය තේරුම් ගත යුතුයි. එවිට අප තුල ජීවත් වන්නේ මව කුසෙන් බිහි වී ජීවිත අවසානය දක්වා මිය යන කෙනෙක් නොවේ. ඒක ඇසේ පෙනීමට හරි. ඒ පුද්ගලයා තමයි ශික්ෂාපද පහක් උදේ අරගෙන හවස දක්වා සංවර කරගන්න හදන්නේ ඒ පුද්ගලයේ ඉන්න නිසා. පුද්ගලයා කය වචන සංවර කරගත්තාම පුද්ගලයාට සංවර වෙන්න පුළුවන් දවසක් හෝ දෙකක්. නමුත් මේ ස්කන්ධ පහේ ඉපදීම මැරීම සංවර කරන්න කිසිදු ශික්ෂා පදයකට බැහැ. අන්න ඒක තේරුම් ගන්න. ස්කන්ධ පහේ ඉපදීම මැරීම සංවර කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්ත ධමයක්. ඒකද මේ පෙන්වන්නේ සයන් අභිඥා සත්‍චිකත්ව. මේ මේකත් මේ මේ කොටසත් බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරන්නේ. කොහොමද ඉන්න තමන් මේ தത്വෙට පරතරට පැමිණ දේශනා කරන්නේ. එහෙමනම් අපි මා බොහෝ දෙනාට මේ පිළිබඳව ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තිබෙනවා. එසේ වුවද අලුතින් සවන් දෙන යම්පිරිසක් සිටිනා. ඔවුන්ගේ අවබෝධය සඳහා දැන් මට ඊයේ මුණ ගැහුණා විහාරස්ථානයේදී දංකොටුව ප්‍රදේශේ ඉඳලා ආපු මහත්මේ තමයි අද ඉන්නවත් දන්නේ නැහැ. එතුමන් මගෙන් ප්‍රශ්නාවලියක් අහුවා. ලොකු කැටලුවක් ඒගොල්ලන්ට. මෙහෙන් කෙනෙක් මැරිලා ඇමරිකාවට උපදුනහම කොහෙන්ද එහාට යන්නේ? කොහොමද යන්නේ? ප්‍රශ්නේ. හැබැයි අවසානයේ මට කීත ගියා සංහානුසයෙන් එන්න දෙයක් නැත්නම් මැරෙන්න කෙනෙක් ආයේ නැහැ නේද කියලා මගෙන් ඇහුවා. මේ ඇයි රූපය කියන්නේ ශරීරය කියලා ගත්තාම දැන් ඊළඟ රූපයක් ශරීරෙ වෙන්න ඕනනේ. ශරීරයක් කොහෙද එහාට යන්නේ? යාමක් නැහැ. එහෙම ශරීරයේ වෙන් කරකට මෙහෙ හේ කියලා බෙදන්න ගත්තාම තමයි යෝක වෙන්නේ. ඒ පිළිබඳව අපි පසුව කතා කරමු. මෙතෙන් ගන්න හොඳ නැහැ. දැන් අපි මනරින් තේරුම් ගන්න ඕන කරුණ තමයි මේ කම්මක්ඛයා සංවත්තති කර්මශේත්‍රීම සඳහා අපට මේ ස්කන්ධ පහක ඉපදීම මැරීම තේරුම් අරගෙන ස්කන්ධ පහෙන් පහට සංවර වීමක් කරන්න වෙනවා. තේරෙනවා? ස්කන්ධ පහක ඉපදීම මැරීම පොතේ තිබිලා බෑ විභාගෙට ලියන්න දැනගෙන බෑ අපතුල දැන් සිදුවෙන දෙයක් කියලා තේරුම් අරගෙන ස්කන්ධ පහෙන් පහට ඒක සංවර කරගන්නේ කොහොමද ඒක තුළ දකින්නේ කොහොමද එවිට අපට පුංචි දෙයක් උදව් කරගන්න වෙනවා මේ කර්ම පැහැදිලි කරන්න ඒ සම්තනිකාය මුල තියෙනවා නකුලපිතූ කියලා සූත්‍රයක්. ඒකේ නකුලපිතුමා බුදුහාමුදුරුවෝගාවට ගිහිල්ලා ගොහින් කියනවා මට වයසයි. මේකට ලකින්න ඉන්න වෙන්නේ නැහැ. මට නොයෙක් ප්‍රති අසනීපතියි. ඒ නිසා ඔබ වහන්සේ මගේ ඊතන හැරෙන ධමයක් දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ඔහුට කියනවා පදාරනවා. කය ලෙඩේනවා තමයි බිස්සුව. සිත වෙන කරගන්න නැතුව ඉන්න. මම මේක විස්තර කරන්නේ නැහැ මෙතන ධර්මදේශනාවක් වශයෙන්. ඒ දෙක විතරක් ගන්නකෝ. බුදුන් වහන්සේ කය ගැන වදාරලා කියනවා කය ලෙඩ වෙනවා තමයි සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න. මේ මතක තබාගෙන සන්තෝෂයෙන් යන ප්‍රියතුමේ ප්‍රියතුමාට සරිත් සාමුදුරුවන කියනවා. මොකද මේ මූණේ ලස්සන. දහම් ශරීරයේ තියෙන ලයින් එක. මොකද්ද උනේ? කතාව කියනවා. බුදුරජාණන් වහන්සේ මට මෙහෙම වදාලා කයන ලෙඩ වෙනවා තමයි සිතලෙද කරන්නේ. ඉතින් ඔබ ඇහුවේ නැද්ද බුදුරජාණන් වහන්සේගෙන් සිතලෙද කරගන්න නැතුව ඉන්නේ? අනේ නෑ ස්වාමීන් වහන්සේ බැරි වුණා. ඔබ වහන්සේ කියලා දෙන්නා නම් නැවත අවතාවක් හරි මම ඉන්න කැමතියි. සංසුනාත සාධිතං මනසිකරවත බාහිස් ස්වාමීන් වහන්සේ නම් අහන්න අහලා සිහි කරන්න මම මනාව පැහැදිලි කරන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ අයින් කළේ මොකද්ද? කය. උන්වහන්සේ පැහැදිලි කළේ කය. දැන් සරියුත් සාමුදුර පැහැදිලි කරන්න යන්නේ මොකද්ද? ආයේ කය ඕන නෑ නේ උන්වහන්සේට. දැන් පැහැදිලි කරන්න යන්නේ සිත ලෙඩ වෙන හැටි. දැන් එතෙන්දී උන්වහන්සේ ගන්න ධර්මතාවයේ පවතින්නේ අසුද්ධ පුතග්ජනෙක් ඉන්නවා. ඒ අසුද්ධ පුතග්ජනයාට මේ ආර්යයන් වහන්සේලා දකින්නේ නෑ. ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්නේ නෑ. ආර්ය ධර්මයේ ප්‍රිය කරන්නේ නෑ. ආර්ය ධර්මයේ හික්මන්නේ නෑ. එනිසා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ හේතන් නම් හේතුවමක් නිමේසෝ මේ අත්තා කියන අර්ථයෙන් දකින්වයි කියලා. දැන් මම අහන්නේ ආයත් සරි උත්සාහමදුර රූපං කියන්නේ අර ශරීරයට නම් එතකොට බුදුහාමුදුරුවෝ කියපු දෙය නෙමෙයි මේ කියන්නේ යන්නේ ආයේ. බුදුහාමුදුරුවෝ කය පැත්තකින් තියලා සිත ලෙඩ කරගන්න එපායි කිව්වා. දැන් පරිඋත්සාහඳුරෝ ප්‍රඥාවන්තයෙක් නිසා කය අතෑරලා සිත ගැන මේ විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ රූප කියන එක කය නොව සිත විය යුතුයි. සමහර විට මේ නිගමනයේ තෙන්න ඇඳේ පැත්තක පොත් තියාගෙන පැය ගාණක් මට දවස් ගාණක් යන්න සිදු වෙන්න පුළුවන්. අද මෙහෙම කතා කළා. අර රූප කියන්නේ ශරීරය කියලා ගත්තාමනේ දිව්‍ය ලෝකෙට අපායට කවුද යන්නේ කියලා හොයන්න වෙන්නේ. නමුත් මේ සිත දැන් සිත පිළිබඳව කතා කිරීමේදී තව එක වචනිකුත් මා ඔබට දෙනවා. දැන් එතනෙක් කතා කරනවානේ පංච විඥානයක් තියෙනවා හය විඥානයක් හට ගන්නවා මේක කියලා. ඒ චක්කසෝත ගාන දිවහා කියන වචන වලින් කතා කරපුවා එහෙම විඥාන හයක් තියෙන්නේ හය පොළොවේ. ඔව් එහෙම බලපුවාම හරි. නමුත් වේදාල සූත්‍රය අරන් බලුවම ඔක කියනවා ඊට වඩා ගැඹුරු දහමක්. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් තියෙනවා. අපට ඇහැ කන නාසය කියලා දොරවල් පහක් තිබුණාට මේ පහ අරමුණු ගන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ මේ පහනේ බල ගන්න කියලා. ඒ දොරවල් පහට සිත පිහිටයි. සිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි. දැන් පහක් පිනවට පිනවන්නේ සිත නෙවෙයි. අඳුරා ගැනීම පහ සඳහා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා කිව්වට අන්තිමට ඔක්කම සිත පිනවීමේ දොර ආකාර පහක් විතරයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැකුණේ 10ක් ඉක්මවන්න බැරි කෙනාට 3ක් ඉක්මවා ගන්න කියලා 3ක් ඉක්මවා ගන්න දරුව වැයයි කිව්වම හිත විතරක් ඉක්මවා ගන්න කියලා කිව්වයි කියලා කියන්නේ. මේ සිත තුළ තියෙන සියුම් ධර්මතාවය තමයි මේ මොහොතක රූපයක් පෙනෙන විට, ශබ්දයක් පෙනෙන විට, ගන්ධයක් ඇහෙන විට, රසයක් දැනෙන විට ඒ රසය මුල් කොටගෙන, ඒ රූපය මුල් කොටගෙන, ඒ ගන්ධය මුල් කොටගෙන, ඒ ස්පර්ශය මුල් කොටගෙන සිදුවෙන ක්‍රියාදාමයට තමයි පවසන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එවිට අපි පවසනවා ඇසෙන් පේන දෙයට රූප රූපේ. එවිට අපි පවසනවා කනෙන් ඇසෙන දෙයට ශබ්ද රූපේ. එවිට අපි පවසනවා නාසයෙන් දැනෙන දෙයට ගන්ධ රූපේ. එවිට අපි පවසනවා දිවෙන් දැනෙන දෙයට රස රූපය. එවිට අපි පවසනවා කයට දැනෙන දෙයට පොට්ටබ්බ රූපය. එවිට අපි පවසනවා මනෝද්වාරයෙන් එන විට මනෝ රූපය. දැන් රූපය යනු රූපයක්ද අරමුණක්ද? අපි තේරුම් ගන්න මෙහෙමයි. ඔබ අද නැතත් දිනත් මංගල උත්සවයකට යන දවසක් ගැන හිතන්නකෝ. සර්වාභරණයෙන් සැරසී කැඩපත දිසේ දී බලන්න. මොකද ඔබේ අදුපළදු අද සකස් කරගන්න ඔබට කැඩපත උදව් වෙන නිසා. එතකොට ඔබේ රූපයේ කැඩපතට වැටී තිබෙන වෙයින් කැඩපතේ උදව්වෙන් ඔබට රූපය පෙනෙනවා. ඒ රූපයේ පටවියාපෝ තේජෝ ආයුධ හොඳයි. ඔබේ ඇසත් කැඩපතක් නම් ඉදිරියේ තියෙන රූප ආලෝකයේ උදව්වෙන් ඔබේ ඇස තුළ පත්ත වෙලා රූපයක් හදනවා යටිපත්. ඔබට පෙනෙන්නේ ඉදිරියේ තියෙන දේයි පැවසුවාට ඇත්තටම ඔබට පෙනෙන්නේ ඔබේ ඇසේ පහළ වෙන රූපයයි. ඒ රූපය කෙරෙහි ඔබේ තිබෙනවා නම් පෙර පුරුදු කරගත්ත ඇලීමක් ගැටීමක් මුලාවක් ඒ සිතට එන එක වළක්වන්න ඔබට පුළුවන් කරක්. මාය පිළිබඳ පසුබිය උදාහරණයක් පැවසුවා. මහාමග සිව්දෙනෙක් ගමන් කරමින් සිටියේදී ඉදිරියෙන් කෙනෙක් පැමිණෙන විට එක්කෙනෙක් ඔහුගේ රුව මේ පස් දෙනාගේ දැසට ගැටෙන රූප රූපයක් වශයෙන් එක රූපයයි. නමුත් ඒ පුද්ගලයා කෙරෙහි තරහින් හිටපු කෙනා ඔහුගේ සිවිපදන රූපය විඳින්නේ තරහ වේදනාවක්. ඒ පුද්ගලයා ඔබව ගලවා ගත්ත ගැලවුම් කරුවෙක් නම් ඒ පුද්ගලයාගේ ඇසේ ගැටෙන ඔහු විඳින්නේ සුඛ වේදනාවක්. ඒ පුද්ගලයා ඥාතියෙක් නම් ඔබ විඳින්නේ ඥාතියා කියන වේදනාව. ඒ පුද්ගලයා කවුරුත් තව මිනිස් රූපයක් නම් ඔබට සැප දුක් වේදනාවක් නැහැ කවුද කෙනෙක් කියන හැඟීම. ඉදිරියෙන් සිටින්න එක්කෙනයි ඇසේ උදව්වෙන් සිතේ පහළ වෙන මේ රූපයට ඇතුළතින් එකතු වෙනවා තමන් එකතු කරගත්ත තමන්ගේ ප්‍රත්‍යක්ෂ ටික මෝඩකම් ටික දස්සකම් ටික දැන් හිතන්න ඇසට රූපයක් ගැටෙද ඒ රූප රාජිනියක් විය හැකියි ඒ ඔබ කැමති දෙයක් විය හැකියි නැත්නම් ඕන දෙයක් විය හැකියි වේදනා කියන චෛසිකයට කියන්නේ විඳිනවා කියලා සැප දුක් උපේක්ෂාවසේ ඔබ ඇසෙන් රූපයක් බලන විට ඔබ විඳින්නේ ඇසට පෙනෙන රූපයද ඔබේ ශරීරයද සිතා බලා පිළිතුරු දෙන්න තේරුණේ නැත්නම් අනිත් පැත්තට යන්න ඔබ ශාස්ත්‍රීය සංගීතය ප්‍රේ කරන්නේ ඔබට ඇහෙනවා අමරදේවයන්ගේ ගීතයක් ගුවන් විදුලියෙන් ඔබ අතර තව කෙනෙක් ඉන්නවා කර්කස සංගීතය ප්‍රේ කරන්නේ ඔහුට ඇහෙනවා ඒ වගේ එකක්. දැන් මේ අපි එකක් අරන් බලමු ඉස්සෙල්ලා. ශාස්ත්‍රීය සංගීතයේ සවන් දෙන තැනක ශාස්ත්‍රීය සංගීතය ප්‍රිය කරන්න එක්සහය අප්‍රිය කරන්නෙක් ඉන්නවා. දෙන්නටම මේක ඇහෙනවා. ඔවුන් දක්වන ප්‍රතිචාරය කෙසේද? එක්කෙනෙක් කියනවා කන් කලුයි. එක්කෙනෙක් කියනවා අඬනවා. එතකොට ඔවුන් වින්නේ ශරීරයේද ඒ ශබ්ද රූපයේද වේදනාවට භාජනය වෙන්නේ ශරීරය නොව රූප රූපයයි ශබ්ද රූපයයි ගන්ධ රූපයයි කියන එක පිළිගත යුත්තේ මා කියන නිසාද ඔබට වැටහෙන නිසාද අවාසනාවකට අපේ පොත තාමත් අපිට තියෙනවා රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතර ඒක ශරීරය වේදනා සංඥා සංකාර චෛතසික මේ වැරදීම කාකින් වැරදුනාද මා දන්නේ නැහැ. මා හේතු ඉදිරිපත් කරන්නම්. චතරෝ මහ භූත පත්‍යා රූපකන්දස පඤ්ඤාපනාය බුදුරජාණන් වහන්සේ වදාරනවා. සතර මහා භූත ප්‍රත්‍ය වීමෙන් තමයි මේ රූප ස්කන්ධය කියන එක හටගන්නේ. සතර මහා භූත නෙවෙයි. ඒවත් බාහිරේ තියෙන භූත ප්‍රත්‍ය වීමෙන් හටගන්න එක රූප ස්කන්ධය. එවැගේම රූපය කියන්නේ මේක නම්. ඇයි দূරේ සම්තිකේ සුකුම ඕලාරික හිනෝ පනිතෝ අතීත අනාගත රූප මම නෙවෙයි කියලා පෙන්නන්නේ. ඒ පාළි තියෙන දැනක් මම ඔය පෙන්නන්නේ. ඒ එක රූපයක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා කියනවා. දැන් අපිට වර්තමානයේ අරමුණ හම් වෙන්නේ. අපි විඳින්නේ එතන. එතකොට මේ මොනවද පෙන්නන්නේ? මේ මගේ ශරීරයේ ඉස්සර දිවිච්ච එක අතීත රූප. ඉස්සරහට හම් වෙන එක අනාගත රූප කියලාද කියන්නේ? නැහැ. ඒක නෙවෙයි පෙන්නන්නේ. මේ අරමුණට හම් වෙන ඕන දෙයක් අතීත අනාගත වර්තමාන සුකුම ඕලාගාරික හීන ප්‍රේත කියන්නේ අපේ සිතයි බෙදන්නේ. ඒ බෙදීම තුළමයි මේ අල්ලා ගැනීම හටගන්නේ සහ මම හටගන්නේ. රූපේ මමයි කියන්නේ ශරීරයේ මම කියන එක නොවේ. වේදනාව මමයි කියන්නේ ශරීරයක්ද? වේදනාව කියන්නේ චෛතසිකය. ඒ වේදනාවටත් මම තියෙනවා. විඳීම. සංඥාව මමයි. සංඥාවටත් මම තියෙනවා. සංඛාරය මමයි. සංකාරයටත් මම තියෙනවා විඥානයේ මම විඥානයටත් මම තියෙනවා ඒ සුවේදනා වේදනා සංඥා සංකාර විඥාන ඔබ පිළිගන්නවානේ චිත්තයිසින කියලා ඒ වගේනක් කතා කරන්නේ මම කියලා එහෙනම් රූප රූපේ ශබ්ද රූපේ රූප කාය වේදනා කාය සංඥා කාය සංකාර කාය කියන්නේ කය නෙවෙයි ස්කන්ධය කියන්නේ මේ පහ මෙහෙම බෙදා ගොඩාක් කියලා මා කතා කළාට මේක ක්ෂණයකින් ඇති වෙන දෙයක් වේදනාවෙන් විඳින දේ හැඳිනීමට සංඥාව කියනවා. සංඥාවට අනුව අපි අතීත ප්‍රත්‍යක්ෂයන් මතුවෙන එකට එකට කියනවා ලෝභ දේශ මොහ වලටයි මේ සංකාර කියන්නේ. මෙතන සංකාර කියලා කියන්නේ සිත ඇතුළතින් මතුවී එනා වූ ලෝභ දේශ මොහ වල. සංකාර උපාදාන ස්කන්ධය. රූපේ යම් ආකාරයකට වින්දේද සැප දුක් උපේක්ෂා වශයෙන් වින්ද දේ සංඥාවෙන් යම් ආකාරයකට හඳුනාගත්තේද අමනාගත දේ මුලා වූ ආකාරයට ඒට බැඳුනේද මේ හතරෙන් සිදුවන විදිහ සිදුවන ආකාරයට දැන ගැනීමට විඥානෙයයි කියනු ලැබේ විඥානෙ කොහෙන්වත් ආවෙත් නැහැ විඥානෙ කොහටවත් යන්නෙත් නැහැ ඒ මොහොතේ හටගෙන හඳුනා ගැනීම නැමැති කාර්යය කරලා නැති වෙලා යනවා එහෙනම් විඥානයක් යන හැටි හොයන්න එපා දෙන්න නැරිලා සමහර අය මව කුසට විඥානේ වැදගත් තමයි යනකම් බලන් ඉන්නවා ඒක නිසා ඇයි මේ විඥාන කියන වචනේ තේරුම් ගන්න? ඒක කොහෙවත් යන එකක් නෙමෙයි, දැන් හටගෙන දැන් නැති වෙන එක. මේ සිද්ධිය අපට දිවා රාත්‍රී දෙකේ පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් අවදිව සිටියද හෝ නිින්දෙදී නිරන්තරයෙන් මේ චිත්තචෛසික හට ගැනීම නැතිවීම සිදු වෙනවා වේගවත් බලන්න. මේ එක ඒකකයක් අපට තේරුම් ගත හැකිනම් සිතාගත හැකිනම් ඒ එකකට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයේ ඉපදීම මැරීම කියලා. දැන් ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි ભેදයකින් තොරව සියලු දෙනා තුළම නිරන්තරයෙන් සිදුවන්නේ මේ බුදු දේශනාවට අනුව ගත්තල ස්කන්ධ පහක ඉපදීමක් මැරීමක්. දැන් මෙතනින් එහාට රූප කියලා ශරීරයේ වශයෙන් අරගෙන බලන තාක්කල් එතනින් එහාට යන්න පුළුවන් අපට. මෙන්න මෙයයි මා මේ සමාජයට පැහැදිලි කරන කාරණාව. ඒක නිරන්තරයෙන් පොත්පත් ගොඩාක් කියවලා බලලා ඔය හීන සුපනී සුපමෝලාරික කියන වචන හොයලා බලලා තමයි මේ කියන්නේ. අපි තමයි මේ හම් වෙන රූපේට මේ හීන ප්‍රනේත සුපමෝලාකාරික අතීත අනාගත කියන වටිනාකමක් දෙන්නේ. නැත්තම් ඒ මොහොතේ දැකීම සඳහා හඳුනා ගැනීමක් සහ නැතිවීමක්. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුළට පිනාපුහම පිනමම වෙනවා, පවාපුහම පවමම වෙනවා, පින පවාපුහම පින පවමම වෙනවා. අන්න ඒක තමයි අර කන්න කම්මං සුක්ඛ කම්මං කන්න සුක්ඛ කම්මං කියන එකේ තේරුම. මේ ස්කන්ධ පහ තුළට මම නැති මමක් ඇතුළත් කරගෙන ඒ මම තමයි මේ අනාගත සම්බන්ධතාවය හදලා දෙන්නේ. කර්ම විපාක සම්බන්ධතාවය හදන්නේ මේ මම. එහෙමනම් තව එක වචනයක් කියලා ඉදිරි කොටස යන්න. දැන් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගැන කතා කරනකොට ධම්මදින්නා සූත්‍රය සහ සක්කාය සූත්‍රය කියන දෙකේම සක්කාය කියන්නේ කොමක්ද කියලා අහපුවාම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට තමයි පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ධම්මදින්නාව පෙන්වනවා තමන්ගේ හිතපු ස්වාමි පුරුෂයාට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට සක්කාය කියනවා. ඒක අල්ලා ගැනීමට මම කියනවා විච්ඡය කියනවායි. සක්කාය කියන්නේ මේකයි කියලා බන කියන අය පිටිපස්සෙන් යන්න එපා. ලැබෙන දෙයක් නැහැ. මේ සමාජයේ ගිහි පැවිදි අය තුළ තවදුරටත් ලැජ්ජ නැතුව මේක කියනවා. අපි 10000 වතාවක් මේක පෙන්නලා තියෙනවා. නමුත් අහන්නේ නැහැ සමහර අය. මේකයිද මම වෙන්නේ මේ මොහොතට? නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් රාද භික්ෂුව විමසනවා ස්වාමීනි සක්කාය කියලා කියනවා. කොහොමද සක්කාය වෙනවා? එහෙම නැත්නම් මමම කියලා කියනවා කොහොමද කියන්නේ මම වෙනවද? මේ උත්තරේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කිස් මම ලොම් මම නිය මම දත් මම කියලා වදාරන්නේ නැහැ. රාදය යමෙකුට තරහක් ආවම තරහටයි මම කියන්නේ. රාදය යමෙකුට බයක් ආවම බයටයි මම කියන්නේ. යමෙකුට දුකක් ආවම දුකටයි මම කියන්නේ. දැන් ඒක කොහෙද තියෙන්නේ? ඒකට තමයි රූප කියන්නේ. ඒක තමයි වේදනාවෙන් විඳින්නේ. ඒක තමයි සංඥාවෙන් හඳුනන්නේ. ඒක තමයි සංකාරයෙන් බැඳෙන්නේ. ඒක තමයි විශේෂයෙන් දැනගන්නේ. එතකොට ඒ මම ඉන්න කෙනෙක්ද නිරන්තරයෙන් වෙනස් වෙන කෙනෙක්ද? ඒක මොහොතින් මොහත වෙනස් වෙනවා. ඒක තමයි අපට ඇඟක් එකට තිබුණාට අපිට චරිත 100ක් නිරූපණය කරන්න පුළුවන් තරමක් තියෙන්නේ. ඒ මොහොතේ උපන් චේතනාවට අනුව තමයි අපේ චරිතය එළියට දකින්න හම්බෙන්නේ. හොරා වහම හොරා කියනවා. කපටි ආපම කපටියා කියනවා. ලැජ්ජාකාරව ලැජ්ජාකාරයක් කියලා කියනවා. යහපත ආපම යහපතා කියලා කියනවනේ. මේ කය එසේ විවිධ පැති වලට පොළඹවනු ලබන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහට එන යා චේතනා. යම් චේතනාවක්. දැන් දිච්චි කියන්නේ අල්ලගත්තා. දිච්චි කියන්නේ අල්ලගත්තා. දිච්චි කියන්නේ නිත්‍ය වුණා. ඒක ඇතිවීම නැතිවීම ඊට සිදුවන අයිති දෙයක්. නමුත් දැන් මෙතන දිච්චි කියන්නේ මම වුණා. දැන් ඉතින් සක්කාය දිච්චිය හැදෙන්න පැද්දක තියාන කල්පයක්වත් භාවනා කරලා පුළුවන්ද? මේ බණ ටික කල්යාණ මිත්‍රයෙකුගෙන් සද්ධර්ම ශ්‍රවණය මගින් අසා තමා තුළ පවතින සක්කාය දිට්ඨිය තමා තේරුම් ගත යුතුයි. ඒක තුල තමයි මේ අකන්නං අසුකං අකන්න අසුත් විපාකං කම්මක්ඛ්‍යා සංවත්ති කියන ඉදිරි පැහැදිලි කිරීම ඔබට ඉදිරියේදී අසන්නට ලැබෙන්නේ. දැනට අපි නතර කරමු.